සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ ගිලාන සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරණ සමයක සරත්වර දේවරම් වෙරේ වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වැඳ නමස්කාර කරලා ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ එක්තරා කාරණයක් සඳහන් කරනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අසවල් විහාරස්ථානයේ නවක භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේ බොහොම ආබාධිතයි, දැඩිව ගිලන්ව ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ වෙත වැඩම කරනවා නම් අනුකම්පාවෙන් යුක්තව ඊටාම මැනවයි කියලා දේශනා කළා. මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගේ නවක භාවයත් ගිලන් භාවයත් පිළිබඳව සලකලා බලලා උන්වහන්සේ වෙත වැඩම කරන්නට තීරණය කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ වෙත වැඩම කරපු අවස්ථාවේදී ඒ ගිලන් භික්ෂුව හිට වාසනෙන් ඇඳේ නැගිටින්නට සූදානම් වුණා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව ඉන්වලක්කලා එහෙම වැඩ සිටිනසේ අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේට පනවල තිබුණු ආසනයේහි වැඩ සිටියා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අර ගිලන් භික්ෂුවගෙන් ප්‍රශ්න කරනවා, භික්ෂුව කොහොමද ඔබට වේදනාව කොහොමද, ඒ වේදනාව උගලන්න පුළුවන් එකක්ද, වේදනාව අඩු වෙනවද වැඩි වෙන්නේ නැහැ නේද කියලා ප්‍රශ්න කළා. මේ අවස්ථාවේදී ගිලන් භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි මම දැඩිව ගිලන් බවෙන් ඉන්නේ, මගේ වේදනාව උගලන්න අමාරුයි, මේ වේදනාව අඩු වෙන්නේ නැහැ, එන්නේ නම් වැඩි වෙනවා කියලා. මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ අර ගිලන් භික්ෂුවගෙන් ප්‍රශ්න කරනවා, භික්ෂුව ඔබට කිසියම් ආකාරයක සැකයක් විපිලිසර බවක් තියෙනවාද කියලා. එතෙන්දී භික්ෂුව කියනවා, ස්වාමීනි මට මහත් වූ කුපසක් මහත් වූ විපිලිසර බවක් මට තියෙනවා. නැවත බුදුහාර වහනවා, ඔබට සීලයෙන් උපවාදයක්, සීලෙන් දොස් නැගීමක්, නැත්තම් සීලේ පිළිබඳව ඔබට පසුතැවිල්ලක් සැකයක් තියෙනවාද කියලා ඇහුවා. භික්ෂුව කියනවා, ස්වාමීනි මට සීලය ගැන සැකයක් නැහැ, මට සීලය ගැන කුකුසක් නැහැ. ඇයි? ඒකට හේතුව භාගතුන් වහන්සේ සීලවිසුද්ධිය සඳහා නෙවෙයි ධර්ම දේශනා කරේ කියන එක මා දන්නවා කියලා සඳහන් කළා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, භික්ෂුව මා සීලවිසුද්ධිය සඳහා ධර්ම දේශනා කළේ නැහැ කියන එක ඔබ දන්නවනම් එහෙනම් කුමක් සඳහාද මා ධර්ම දේශනා කළේ කියලා ප්‍රශ්න කළා. එතෙන්දී භික්ෂුව සඳහන් කරනවා, රාග විරාගත්තංච ක්වාහං බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමීති. ස්වාමීනි භාගතුන් වහන්සේ, ඔබ වහන්සේ රාග විරාගයේ සඳහා, රාගයේ දුරු කිරීම සඳහා ධර්ම දේශනා කරන ලදැයි මම දනිමි කියලා සඳහන් කරනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ සාදු සාදු භික්ඛු කියලා ඒ භික්ෂුවගේ අදහස අනුමත කළා. සාදු කෝත්වම් භික්ඛු රාග විරාගත්තං මයා ධම්මං දේශිතං ආජානාසි. භික්ෂුව මා විසින් රාග විරාගයේ සඳහා ධර්ම දේශනා කරන ලදැයි ඔබ දන්නේහි. රාග විරාගත්තෝ හි භික්ඛු මයා ධම්මෝ දේශිතෝ. භික්ෂුව මා රාග විරාගයේ සඳහායි ධර්ම දේශනා කළේ. මේ දීථාම වැදගත් ප්‍රකාශයක් ඉස්මතු වෙනවා. මේ බුදුදහම සීලේ අවසන් කොට තියෙන දෙයක් නෙවෙයි, සීලේ අවසාන පරමාර්ථය කොට දේශනා කරපු ධමයක් නෙවෙයි. මෙහි අවසානයේ රාග විරාගය, විද්‍යා විමුක්තිය අවසාන කොටගෙනයි ධර්ම දේශනා කළේ. මෙන්න මේ කරුණ සඳහන් කරපු වෙලාවේදී භාගතුන් වහන්සේ තේරුම් ගත්තා, මේ භික්ෂුවට සීලය ගැන නෙවෙයි උපවාදයක්, පසුතැවිල්ලක්, සැකයක් තියෙන්නේ. ඒ භික්ෂුවට අවශ්‍ය වන්නේ දර්ශනය පිරිසුදු කර ගැනීම, දැක්ම පිරිසුදු කර ගැනීම කියන කාරණය භාගතුන් වහන්සේ තේරුම්ගෙන මේ අවස්ථාවේදී භික්ෂුවට ආයතන මුල් කරගෙන ධර්ම දේශනා කළා. එහිදී සඳහන් කරනවා, භික්ෂුව මේ ඇස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා. භික්ෂුව කියනවා, ස්වාමීනි ඇස අනිත්‍යයි. යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා අහනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා සඳහන් කරනවා. යම් කිසි දෙයක් දුක නම් ඒක මගේ, ඒක මම වෙමි, ඒක මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් සඳහන් කරනවා, ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේ කියලා ඒක මම වෙමි කියලා ඒක මගේ ආත්මය කියලා ගන්න බෑ. මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6 පිළිබඳවම ඉන්ද්‍රිය 6 පිළිබඳවම බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කරුණ පැහැදිලි කළ දුන්නා. යම් කෙනෙක් මෙන්න මේ විදිහට ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුම් ගත්තනම් අන්නේ තැනැත්තා චක්කුස්මින් පේ නිබ්බින්දති ඇසේ කලකිරෙනවා, සෝතස්මින් පේ නිබ්බින්දති කන පිළිබඳව කලකිරෙනවා, ගානස්මින් පේ ජීවහායපි කායස්මින් පේ මනස්මින් පේ කියපු ආදී විදියට මේ ආයතන 6 පිළිබඳවම නිර්වේදයටපත් වෙනවා. නිබ්බින්දං විරජ්ජති ඒ පිළිබඳව විරාගී බවට ඇති වෙනවා. විරාගා විමුච්ඡති විරාගයේ බවටපත් උනා නම් එතනත්තයි ඇසින් මිදෙනවා. විමුත්තස්මින් විමුක්තමිති ඥානං හෝති මිදුණු කල්හි මිදුණා කියන නුව නැති වෙනවා. කේනා ජාති වුසිතම් බ්‍රහ්මචරියම් ජාතියේශය කළා බවසර වැස්ස නිම වුණා කතං කරණීයං කළ යුතු දේ කළ අවසන් නාපරං ඉත්තත් ආයාති පජානාති මේ මත යමක් කරන්න දෙයක් නැහැ කියන එක දැනගන්නවා කියලා. මෙන්න මේ විදිහට ධර්ම දේශනා කරපු අවස්ථාවේදී අර භික්ෂුන් වහන්සේ ඉමස්මින්ච පන වේයාකරණස්මින් භඤ්ඤමානේ තස්ස භික්ඛුනෝ විරජං වීතමලං ධම්මචක්කුමුදපාදී පිරිසුදු ධම්මස පහළුණා යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියපු විදිහට යමක් හේතු නිසා හටගන්නව නම් හේතු නිරෝධෙන් නිරුද්ධ වෙන බව පිළිබඳව අවබෝධය ලැබිලා ධම්මස පහළුණා කියලා සඳහන් කළා. මේ සූත්‍රයෙන් අපට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ප්‍රකට වෙනවා. එකක් තමයි සීල විසුද්ධිය සඳහා නෙවෙයි බුදුහාඳුරු ධර්ම දේශනා කළේ කියන කාරණය. සීලයේ අවසාන කාරණේ නෙවෙයි. සීලය බුදුදහම තුළ ඉතාම ඉහළින් අගය කළ තියෙනවා. හැබැයි ඒ සීලය දර්ශනේ යුක්ත සීලයක් වෙන්නට ඕන. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වෙච්ච නැත්තම් සාස්වත උච්ඡේද දෙකෙන් දුරු වෙච්ච ඉතිමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන මේ හේතුඵල සිද්ධාන්තය අවබෝධය මත ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වෙච්ච දර්ශනයකටපත් වුණා නම් එතනත්තාගේ සීලය ප්‍රඥාව මුසු වෙච්ච සීලයක් බවට පත් වෙනවා. එහිදී එතනත්තාට සීලය පිළිබඳව විපිරිසර බවක් තියෙනවා නම් ඔහු ඉක්මනින් මේක දුරු කර ගන්නවා. තමාගේ අතින් සීලේ අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් විනයානුකූලව ඒ සඳහා ඉක්මනින් ප්‍රතිකර්ම ලබාගෙන ඔහු සමති විදර්ශනා තුළ ඉහළින්ම තමාගේ ජීවිතය හසුරුවා ගන්නට උත්සාහ ගන්නවා. එහිදී විශේෂයෙන්ම දර්ශන සම්පත්‍ය ඔහුගේ ජීවිතයේහි ඉහළම දැක්ම බවට පත් කර ගන්නවා. එහිදී අසාදී ආයතන රූපාදී අරමුණු හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්ව බව දකිනවා නම් ඔහු ඇස විඥානට්ඨිතියක් කරගන්නේ නැහැ. රූපේ විඥානට්ඨිතියක් කරගන්නේ නැහැ. චක්කු විඥානයේ විඥානට්ඨිතියක් විඥානයේ බැසගන් ස්ථානයක් බවට පත් කරගන්නේ නැහැ. ඒ සියල්ලකගේම ඔහු මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ හැම දෙයක්ම ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී මේ විඥාන සියල්ලක්ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව අහුත්වා සම්බතං හුත්වා නබවිසති කියපු ආකාරයට පෙර නොතිබී හටගෙන හේතු සමුදයෙන් හටගෙන ඉතුරු නැතුවම හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව ඔහු මනමින් පසක් කරගන්නවා. මෙන්න මේ අවබෝධය සඳහා යන ගමනේදී මේ තැනැත්තා සීලය අවසාන පරමාර්ථය කර නොගත්තත් ඔහු සීලය ගැන නිතර අවධානයෙන් ඉන්නේ. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවේ කියපු විදියට සොළු හෝ වරදක් නොකරන විදියට ඔහු ඊටාම අවධානෙන් තමගේ කායික වාචික සංවරය ගැන අවධානෙන් සැලකිල්ලෙන් විනයවත්ව කාලය ගත කරනවා. ඒ විතරක් නෙවෙයි නචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරි උපවදියොම් කියපු විදියට නොනැත්තන් විසින් නිග්‍රහ කරන සොළු හෝ වරදක් නොකර ඉන්න මට්ටමට නිතර සිල්වන්ත ජීවිතයක් ගත කරන අතරේදී ඒ සීලයට ඉහළ ගියපු සමාධිය දිනු කරගන්නටත් ඒ සමාධිමත් වෙච්ච සිතින් මේ යථාර්ථය අනිත්‍ය දුක් අනාත්ම බලන ජීවිතය අවසාන පරමාර්ථයට හිත තියාගෙන වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵල විදියට රාග විරාගී භාවයට පත්වන්නට. මේ මුළු ලෝකයම නිදහස් වෙලා බාහිර ලෝකෙන් අභ්‍යන්තර ලෝකෙන් කියන මේ ස්කන්ධ පංචකයම නිදහස් වෙන පංචබාහස්කන්ධය දුරු කරන දර්ශනයෙන් භාවිතෙන් ඔහු සිය ජීවිතය හසුරුවා ගන්නවා. මේ භික්ෂුන් වහන්සේට භාගතුන් වහන්සේ ආයතන පාදකව ධර්ම දේශනා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට උන්වහන්සේට ධම්මස් පහළ වුණා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ වෙත වැඩම කිරීමෙන් බලාපොරොත්තු වන ඒ පරමාර්ථය සිද්ධ වුණු ආකාරයේ සූත්‍රය අවසානයේදී අපට දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍රයෙන් අපට පැහැදිලි වෙන ප්‍රධාන දෙයක් තමයි අප කිසිවිටකත් සීලය ගැන විපිලිසර බවක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ. සීලය අඩුපාඩුවක් තියෙනවා නම් ඒ හැටි ඉක්මනින් ප්‍රතිකර්ම යොදාගෙන සම්පූර්ණ කරගෙන සමති විදර්ශනා තුළ ආරෂ්ණික මාර්ගයේ අංග තුළ උපරිම ලෙස අපේ ජීවිතයේ කලමනාකරණය කරගනිමින් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට රාග විරාගයේ සාක්ෂාත් කරගන්නට අප උත්සාහ ගත යුතුයි. ගිහන් හැටියට ඔබ පංච සීලය ආරක්ෂා කරමින් ආජීව අට්ඨමක සීලයට යොමු වෙන ගමන් භික්ෂූන් වහන්සේලා විදියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හික්මවමින් චතුපාරිශුද්ධ සීලයේ උපරිම ලෙස පිරිසුදු කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. ඉතින් ඔබ අප හැම දිනාටම මේ උතුම් ධර්මයේ ඉදිරියට යන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. මේ උතුම් දේශනාවේ ආනුභවයෙන් ඔබ අප හැම දිනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.